නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මා පමාද මනුයුංචේත මා කාම රති සම්තවං අපමත්තේහි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං තී ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පෞලියයි ප්‍රමුඛ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය සඳහා ඉද කඩවෙන් කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහවර පින්වත්නි අනුගහකොන් බවතුන් අපට නිවන් සඳහා උපනිශ්‍රේවන සාමෙන් වහන්සේ සුදුස් පරිදි දේශනාවක් කරන්න කියන විවෘත ආරාධනයේ විවෘත මාත්‍රකාවයි ලැබලා දීලා තියෙන්නේ. මේ අනුව ඒ දවස්වල මගේ විශේෂ අවධානයක් යොමුලා තියෙන කාරණයක් ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. එකට අදාළ ගාථාවකුත් මම තෝරගත්තා. මේ සමාජයේට දැනගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. ඔබ අප කොතරම් උගත් නූගත් ධනවත් දුප්පත් රූපත් විරූපී මේ ස්වභාවයන් වලින් වෙනස් වුණත් තව එකකට වඩා එකක් හොඳ වුණත් බුදුරෙකුගේ හෙලිකිරීම හැමෙදී අප නොදන්නා යමක් අප ළඟ සිදුවෙමින් පවතින බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුදුරෙකුගේ හෙලිකිරීම හැමෙදී තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අප නොදන්නා අප ළඟ සිදුවෙන මේ යම් කාරණයක් නැත්නම් මෙයම අපේ දුක් උපදවන හේතු බව අපට තේරුම් ගන්න පුළුවන් නේනම්. එවනම් අපට මේ මෝඩකම නොකර ඉන්න පුළුවන් නේද? මා දකින්නේ මිනිසාගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරලා තියෙන සාගරගත පියාණන් වහන්සේ මේ කෙරෙහි. අවාසනාවකට අවධානය යොමු නොවුනොත් ඔවුන්ට ගැලවෙන්න ගොඩේන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ චින්තනය වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාම තමයි බුදුවරයෙකුට සවන් දීම නැත්තම් බුදුන් වහන්සේ වගේ එවන්දු බ්‍රහ්මචාරීෙක් නැත්තම් ශ්‍රාවකෙක් පැහැදිලි කරන කරුණ වලට සවන් දීම ඇදගත් වෙන්නේ. ඒ සවන් දීමේදී ඔවුන්ගේ චින්තනය වෙනුවට මේ ආර්ය පුද්දලින්ගේ චින්තනයේ පවතින නිර්වද්‍ය භාවය සත්‍ය වශයෙන් පසක් කර ගැනීම තුළ ඔවුන්ට එතෙන්ට එන්න වෙනවා, එළමෙන්න වෙනවා, පිළිගන්න වෙනවා. එන මේ කරුණ මේ මා පමාද මනු යුඤ්ඤේත මා කාමරති සන්තවා කියන පදේ ඔය මිනිස්සු කරන වැඩක් තියෙනවා. ඒක මා කියන එකෙන් කියන්නේ නොකරන්න කියලා තියෙනවා. ඉතින් නොකරන්න කියන දේ දන්නේ නැති නිසා මිනිස්සු කරමින් ඉන්නවා. අනේ නොකරන්න ඕනේ ඇයි, නොකරන්නේ කොහොමද කියන කාරණාව බුදුරෙකුගේ ඉගැන්වීමට සවන් දුන්නොත් කෙනෙකුට උදව් කර ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද්ද පළවෙනි කාරණේ? අනුව යෙදෙන්න එපා, එහෙම නැත්නම් මේ ප්‍රමාදය පුරුදු කරන්න එපා කියලා තියෙනවා. මා ප්‍රමාද යනු වෙන්නේ. ඒ වගේම කාම රති සන්තය කියන්නේ සාමාන්‍යයෙන් ඒ ඇලි ගලී වාසය කරනවට. එහි ඇලි ගලී වාසය කරන්නත් එපයි කියලා තියෙනවා. එතකොට මේ පමා වෙන්නට එපා කියලා වදාළදී පමා වෙනවා කියන එක කොහොමද දැනගන්නේ? අනේක තමයි මේ සමාජයේ නොදන්න කාරණාව. මෙවයින් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන්ම බුද්ධ චරිතය මූලිකවට ගත්ත බුදුන් වහන්සේට අදාළ කරුණු ගොඩාක් දැනගෙන දැනුගත් කෙනෙක් වශයෙන් ආපහු පමාදය තුළ ජීවත් වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමම මා පමාද අනුයඤ්ඤේත පමාවෙහි නැවත නැවතත් තිදෙන්න එපා කියන එක. දැන් මේ පමාව කියන පදෙන් කියන කාරණාව ඔබ දන්නා පරිදි නොව බුදුරුන්ගේ ගැඹුරු ඉගැන්වීම් පරිදි ඔබ තුල සිදුවෙන ආකාරය තේරුම් ගන්න. පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියා නෙවෙයි මෙතන. කියන්නේ ජීවිතේ එකක් වශයෙන් අරන පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නෙවෙයි මේක මේ ගන්නෙ. කය හෝ වචන හෝ සිත උදව් කරගෙන ඒ එළඹෙන මොහොතේදී සතර ඉරියව්වකින් හෝ පස්දරකින් හෝ කරන ක්‍රියාවක් තුළ තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. අනතුරු තථාගතයන් වහන්සේ වදාරනවා මේ ප්‍රමාදය සිදු වෙන්නේ සී නැති නිසායි කියලා. අපි පැහැදිලි කරපු ධර්ම කරුණලත් මේක තිබෙනවා. අප්‍රමාදව අමත පදම් පදේ කියවෙනවා සිහියෙන් කටයුතු කිරීමයි කියනවලද අප්‍රමාදය. සිහියෙන් කටයුතු කිරීම අප්‍රමාදේ නම් අසිහියෙන් කටයුතු කිරීම නම් ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මාවට ඉදිරිපත් කරන්න හදන බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානේ හොයාගන්න යන්නේ නැතුව ඔබලක සිදුවෙන්නා වූ සිහියෙන් කටයුතු නොකිරීම සිහියක් නැතිකම ඉගෙන ගන්න. එතකොට සිහියක් නැතිකමෙන් මෙදෙන්ට බුදුරජාණන් වහන්සේ කරපු යෝජනාවනේ සිහින් කටයුතු කිරීම කියලා කියන්නේ. මා දකින්නේ එහෙමයි. සූත්‍ර දේශනා බොහොම එකපාහේ මේ සිහින් කටයුතු කිරීම අප්‍රමාදයේ කියන වචනෙන් කරන්නට කියලා වදාළ දේ කෙරෙහි අවධානය යොමු නොකරන සමාජයක් තමයි පොතක් ජන බෞද්ධ සමාජය කියන්නේ. ඔවුන්ට ප්‍රමාදී වෙසමින් බව ගණක් ඕනේ. ප්‍රමාදී වෙසමින් සසරේ සැප ලබන්න ඕන. අනේ එහෙමයි තම තමන් මේ බුදු සමයේ තමන්ට රුචි පරිදි සසරේ ඇවිදින්න යොදාගන්නේ තෝරාගන්න. එබැවින් අසහියෙන් ඔබ කටයුතු කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. අන්නේ අසහියෙන් කටයුතු කිරීම කියන තැන තිරුවෙන්නා වූ ප්‍රමාදය, බවබන්ධනය, මාරබන්ධනය වළක්වා ගන්න තමයි තථාගතයන් වහන්සේ අසහියෙන් කටයුතු කිරීම යෝජනා කරලා තියෙන්නේ. මේ පිළිබඳව සොයා බැලීමකින් තොරව සමහර අය අනුගමනය කරන අය කියන අය සතිපට්ඨානය කියලා මහා අධික පොතක් අරගෙන නැත්තම් මහා කාරණා කොටක් කතා කරමින් අර තමන්ගේ ජීවිත දෙස බලන්නේ නැතුව වෙනම සතිපට්ඨානයක් පුරුදු කරන්න යනවා. වර්තමානයේ වෙන දේ මම මේ පෙන්වන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඔබය සිහිය කියන වචනේ පාවිච්චි කරන්නේ ධාරණ ශක්තියට මතකයට හැම දෙයක් මතක තියෙනවට. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී මතකය අමතක කරලා නෙවෙයි හිටියේ. කරණ සිදුවීම් හොඳ ලස්සනට මතක් කරලා තිබුණා. ආයේ කාලේ මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම අන්තක වෙලා නැහැ. එනිසා ඔබ හිතන්න එපා මේ හොඳ ස්මරණ සත්‍යයත් වීම සිහියයි කියලා. ඒ බුදු වර්ථයකින් අදහස් දරන බවට මේ වල සමහර පත්‍රිකාවලින් පවා අපි තේරුම් ගන්නවා. නමුත් මේ අසහිය පාවිච්චි වෙන්නේ කොහෙන්ද? අසහියෙන් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම ඔබට තේරේවි. අසහියවත් ප්‍රමාදය ඔබේ ගමන් මඟ බව. මේ පිළිබඳව කතා කරනකොට අපිට ගන්න වෙන්නේ පුද්ගලයා වශයෙන් නෙවෙයි. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන්ුත් නෙවෙයි. ඇසකන නාසය දිවකය වචන සිත කියන හැමෝටම පොදු ඒකකයක් වශයෙන්. ඉඳීම් සිටීම් යාම්යෙන් දිගාවෙන් කියන ඉරියව් හතරක් වශයෙන් බලන්න. ඒවට ස්ත්‍රී පුරුෂ ප්‍රභේදයක් තියනවද කියලා? එහෙම ප්‍රභේදයක් ඒකේ නැහැ. හොඳයි, ඔබ යම් මොහතක කටයුතු කරනකොට මේ කටයුත්ත ඇසෙන් කනෙන් නාසෙන් කරනකොට එහි විශ්ලේෂණය හොයලා බලවද? අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පස්දොරට මොන ගැසෙන රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, ඒ මොහොතේ අරමුණේදී ඔබ හැසිරෙන්නේ කෙසේද? බුදුදහම දැනගන්න පෙර නැත්තම් බුදුදහම ගැන නොදත් ඔබ්බලේ ගැන කල්පනා කරන්නකෝ. මොකක් කර මේ ලෝක ජීවත් වෙන මේ හැසිරීමට ඉදිරියෙන් හමුවන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් නම් බාහිර අරමුණක් දෙසේ යොමු කිරීම සිදු වෙනවා. ඒ සමග කටයුතු කිරීම සිදු වෙනවා. එනිසා ඔබ ලෝකෙත් සමග මේ මොහොතේ සම්බන්ධතාව පවත්වන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් කියන මේ පහෙන් එකකින් නැත්තම් සිතින්ම තනියම. ඔබට එහිදී පේනවා, ඇහෙනවා, දකිනවා, ගඳ සුවඳ එනවා, රස දැනෙනවා ආදි වශයෙන් මේ වචන යොදන්නත් පුළුවන්. ඊට අමතරව ඒ උපදින කාරණාවත් සමග සැපයි කියලා ඇලෙනවා, දුකයි කියලා ගැටෙනවා, හරි කියලා ඇලෙනවා, වැරදි කියලා ගැටෙනවා, සුවඳයි කියලා ඇලෙනවා, ගඳයි කියලා ගැටෙනවා, එකඟයි කියලා ඇලෙනවා, එකඟ වෙන්න බෑ කියලා ගැටෙනවා. මේ මේ බාහිර සමග කටයුතු කිරීමේදී මෙන්න මෙහෙම විවිධත්වයකින් කටයුතු කිරීමක් ඔබ ළඟ තිබෙනවා නේද? මේ එකඟ වෙන්න පුළුවන් බව හෝ එකඟ වෙන්න බැරි බව, මේ ඇලෙන ගැටෙන බව ඔබ කල්පනා කරන්නේ වර්තමානයේ ප්‍රතිඵලයක් කියලාද? යමක් කිව්වම ඒකට අදාළ දෙයක් මතක් වෙනවා වගේ පෙර අමනාප වූ පුද්ගලයෙක් දැක්කහම ඔබේ හිතේ තියෙන අමනාපය එළියට එනවා. අනේ මේ බාහිර සම්බන්ධතා පැවැත්වීමේදී ඔබට තේරෙනවද ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මතකයේ ඉක්මවා යන හැඟීම් විශේෂයක් එතෙන්ට එන බව? ඒ හැඟීම් පාදකකටයි ඔබ තීරණය කරන්නේ, හරි වැරදි තීරණය කරන්නේ, ක්‍රියාමාර්ග ගන්න කියලා තේරෙනවද? ඒ ඔබ ළමා කාලයේ පටන් අද දක්වා හදාගත්තා වූ ඒවා පිළිබඳ අගයන් එකතු කිරීමේ එකතුවක් වගේ තේරෙනවද? ලෝභයෙන් කටයුතු කරන ලෝභය එකතුවක්, ද්වේෂයෙන් කටයුතු කරන ද්වේෂය එකතුවක්, මෝහයෙන් කටයුතු කරන මෝහය එකතුවක්, බයෙන් කටයුතු කරන බය එකතුවක්. එන මේ වගේ ඔබට වර්තමානයේට මුහුණ දීම සඳහා අතීත එකතුවක් ඇතෙන්ට එන බව මතකේ නෙමෙයි මම මේ කතා කරන්නේ හැඟීම් වශයෙන්. එතකොට ඔබ මොකද කරන්නේ? සාමාන්‍ය සමාජයේ මොකද කරන්නේ? මේ සිද්ධියට එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ හොඳයි සැපයි කියලා බාර ගන්නවා කියන එකම නෙමෙයි. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා, කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා, සුවඳ නම් ඇලෙනවා, ගඳ නම් ගැටෙනවා. ඒකටයි මම එකතු වීම කියලා කියන්නේ. මෙහිදී සිදුවෙන සිද්ධිය මොකද්ද කියලා දන්නවද? මෙහිදී සිදුවෙන සිද්ධියට බුදුන් වහන්සේ වදාරනවා ඒ ආපු කාරණය සමග රුචි අරුචි හරි වැරදි වශයෙන් එකතු වීමේදී කිසියම් ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති වෙන බැවින් ඒකට මමත්වෙන් ගැනීම කියලා. දැන් මමත්වෙන් ගත්තහම සිදුවෙන වැරද්ද සමාජයේ දන්නේ නැහැ. දැන් සත්‍යගතයන් වහන්සේ චිත්ත ස්වභාවය විවරණය කරමින් සිතට පුළුවන් හටගෙන මොහොතකින් නැසෙන්න විතරයි කියලා කියලා තියෙනවා. ඉන්න බෑ කියලා. ලහු පරිවත්තම් පදේ යොදමින් මම පැහැදිලි කරලා තියෙනවා. වඳුරෙක් අත්ෙන් අත්තර පනින්න ආසේ සිත අරමුණෙන් අරමුණට ඇසෙන්න ගන්න කණෙන් නාසයටත් මාරු වෙන බව. නමුත් මේ එකතු වුණොත් මොකද වෙන්නේ? එකතු වීමට අපි කියනවා මඤ්ඤමානේ නැත්නම් මමත්වෙන් ගැනීම. අනර හටගත්ත දේ නැති වී අවසන් වෙන්න බැරිව අනාගත ඵලයක් උපදින්න හේතුවක් සිතාභ්‍යන්තරයට සංගවා යමින් යලිත් හට ගන්න පුළුවන් විදිහට හේතුවක් සිත ඇතුළට ඉතුරු කරමින් ඔබ කටයුතු කරනවා. එහෙම කරමින් අද ඔබ කෙනෙක් සමග අමතාම් පුණා නම් හෙට හෝ අනිද්දාට හෝ දැක්කම ඒ තියපු එක මතුවෙනවා. කෙනෙක් සමග වෛරයෙන් හිටියා නම් දකින්නකොට ඒක මතුවෙනවා. යම් දෙයක් සම්බන්ධයෙන් පිළිගුලෙන් හිටියා නම් ඒක දකින්නකොට මතුවෙනවා. මෙහෙන වර්තමාන මොහොත හමු වෙනකොට තමන් හදාගත්ත දේ මතුවෙනවා. එතකොට එහෙම ඒ සමගෙන් ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරන්නට යාමේදී මේක හටගෙන නැසුණට ඔබ කියන වචනයක් අනුව නම් මම කොල්ලේ ඕක ලේසියෙන් නරින්නේ නැහැ කියලා. මටත් වෙලාවක් ආවයි කො කියලා. කොකාටත් වාරයක් නැත්නම් තිත්තේටත් වාරයක් කියලා. එක හිණෙම් එළිවෙන්නේ නැහැ කියලා. තාවකීම අතන දාන්න පුළුවන්. කුමක්ද ඒ කියන්නේ? මෙතන අවසන් නොවි අනාගත ඵලයක් වද හේතුවක් තියෙනවා කියන එක නේද? මෙන්න මේ වර්තමාන මොහොතෙන් සසර අවසන් කරන්න බැරුව අනාගතයට හේතුවක් තබන එකම තථාගතයන් වහන්සේ පමාව යනුවෙන් දේශනා කළ බව ඔබට තේරුම් ගන්න පුළුවනි නේද? මේ මොහොතේ අප විසින් මේ විඳින්න යන රසයට තිබෙන ඇලීම ගැටීම මුලාව ආදී කාරණා මුල් කොටගෙන මෙතනින් නිමාවක් දක්ින්ට බැරුව අනාගත ඵල උපදින්න හේතුවකුත් සිත ඇතුළට සැඟවීම අසහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදයේ බව ඔබට තේරුම් ගන්න පුළුවනි නම් අන්න අර පමාද අනුයුන්ජන්ති කියන එක ඕනෑම මිනිස්සෙකුට වළංගුයි ළමා කාලේ ඉඳලා. එහෙමනම් මේ සිත ඇතුළත තිබිලා නැවත උපදින්න මේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක කියන ඒවා උපදින්න තිබිලා උපදිනව නෙමෙයි. තැබූ දේවල් නැවත උපදිනවා. අපි තබන්න ඕනේ. අන්නේ තැබීම කරන මානසිකත්වයක් උමක්ද? තැවීම නොකර කරන්න පුළුවන් මානසිකත්වයේ කුමක්ද? අන්න සාමාන්‍ය පුද්ගලයෙක් මේ විදිහට මෙතන හමු වෙන දෙයින් සමග ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් සාමිකීසා නොකී හැඟීම් වලින් ඇලිලා ගැටිලා මුලා වෙලා අවසන් කරන්න බැරිව පස්සේ ගන්න තියලා ඉවර කරනවා. කිසිම තැනක් නැහැ. නමුත් හෙට දවසේ චිත්තාභ්‍යන්තරේ ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේදී මතුවෙන්නේ මේ තියපු බැවින්. නැහ ඔබට තේරුම් ගන්න පුළුවන් නේද මෙන්න මේ දැන් මේ මොහොත කරන්න පුළුවන් අවසානය කරන්න නැතුව පස්සේ හට ගන්නට හේතු ඉතුරු කරන්න අරින එකම ප්‍රමාදය කියලා. එහෙම ඉතුරු වෙන්නේ අසහිය නිසා කියලා. ඔය කියන්නේ මට සිහි නැහැ කියලා සමහර අම්මලාට. ඔන්නේ කියන්නේ මතකේ නැතිකම මූලිකට නවත් මෙන්න මේ විදිහට මේ අනාගත ඵලයක් උපදවන්න පුළුවන් විදිහට සසරට හැදෙන්නේ සහ සසරට බැඳෙන්නේ වර්තමානයේ ඒ හැදීම සහ බැඳීම අසහිය ප්‍රතිවලයක් කියලා. අනෙමයි තථාගත බුදුපියාණන් වහන්සේ සමාජයට අසහියෙන් කටයුතු කිරීමයි කියලා ප්‍රමාදයේ ඔබතුලින් පෙන්වන්නේ. මේ තේල තව ටිකක් අපි ගැඹුරට රයි යනවා දැන්. එතකොට ඔබට දරුවන් වශයෙන් ලැබෙනවා ආකාර තුනක් ඔස්සේ ක්‍රියා කරන්න. කයින්, වචනෙන් සහ සිතින්. කයක් අපි ශරීරයක් පාවිච්චි කරනවා මේ කයින් කායික ක්‍රියාවක්, වාචික ක්‍රියාවක්, මානසික ක්‍රියාවක් කියන මේ තුනෙන් එකක් කරනවා. අපි මේ මොහොතේ මේ එන කාරණෙත් එක්කලා එකත වීම තුළින් ප්‍රතික්ෂේපක තුළින් ඇලීම තුළින් ගැටීම තුළින් අපි එකට බැඳෙනවා. අපේ කරගන්නවා කියන එක ගැඹුරු අර්ථයක නීතිය නෙවෙයි. එතකොට මේ මොහොතේ අවසන් විය හැකි සුන්දර මොහොත මේ මොහොතේ අවසන් නොවි අනාගත ඵලයක් උපදින හේතුවක් තැබී අවසන් වෙනවා. මෙනි අනාගත ඵලයක් උපදින්න තවන හේතු පිළිබඳව වචනේ ත්‍රිපිටකයේ නිබ්බේධික සූත්‍රය තුල වෙනත් වචන තුනකින් පෙන්නනවා. ඔබ අසාති වෙනවා කියක කියාති වෙන බැවින් පාපේදී නම් මේ අනාගත විපාකයේ සඳහා ඉතුරු වෙන මින් අවසන් වෙන එකට අපුඤ්ඤාභි සංකාරය කියනවා. පෘථග්ජනෙක් සතු පිනේදී නම් මේකට කියනවා පුඤ්ඤාභි සංකාරය කියලා. පෘථග්ජනෙක් සතු ධානයේදී නම් මේකට කියනවා ආනිජ්ජාභි සංකාරය කියලා. දැන් එතකොට ජීවිතෙන් එහා පැත්තට මරණින් අපායට ගියත් මිනිසුන් අතරට ගියත් දෙවියන් අතරට ගියත් බස්බයින්ට අතරට ගියත් ඒ මොනවා නිසාද? ඔබ ගියාද? ඔබ තබපු එකේ ඵලය ආවද? මේ අනාගතය කියන්නේ දම් තබන දැන් තබන එකේ ඵලය කියලා තේරෙනවද? අනාගත ඵලයක් උපදින්න හේතු තැවීම ප්‍රමාදය කියලා තේරෙනවද? අන්නේ එහෙම වෙන බව දන්නේ නැති එක සිහිය නැතිකම කියලා තේරෙනවද? ඔක තේරුම් ගන්න නැතුව ත්‍රිපිටකේ පුරා පෙරළමින් සතිය කියලා එකක් හොයන්න යන්න එපා. දැන් මේක සිදුවෙන ආකාරයත් තථාගතයන් වහන්සේ පෙර දහමකින් පෙන්නනවා. පරිහාණ ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි. මඤ්ඤමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස. උපාදී මානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස. අන්න එහෙම මේ මොහොතේදී මාර්යාට ඩොමැදී ජයග්‍රහණය කරන්න තියෙන හැකියාව මාර්යාට බැඳීව අවසන් කරන්නේ පුතත් ජනයි. අනේ බැඳෙන ක්‍රියාව සඳහා යොමු වෙනා වූ අවධානය ප්‍රමාදය. බැඳෙන ක්‍රියාවෙන් තොරව අවසන් කරන්නට දන්න පුළුවන් අවධානය සිහිය. අනේ ඒක තේරුම් අරගෙන සතිපට්ඨාන හරි මොනහරි සූත්‍ර හරි හොයන්න මේ සිහියෙන් මොකද්ද කරෙන්න ඕන කියලා. ඔබ එහෙමද ඒ දහම් පෙළේ ගියේ? නෑ. ඔබ නෙමෙයි අපිත් ගියේ ඒ දහම් පෙළේ එහෙම නෙමෙයි. අනුන් කියනවට මොනවා හරි කර කර. අපි පහළ තැන ඉඳලා ඉහළ තැනට එනවා. නමුත් මේකේ ඉහළ තැන ඉඳලා පහළ තැනට යන්න ඕන දැන්. ඒ නිසා මේ වර්තමාන මොහොත තුළ ඔබ ළඟ සිදුවෙන්නා වූ ප්‍රමාදය මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ගණනාවක් තුළ පෙළදහමක් වශයෙන් පෙන්වනවා. ඔබ ළඟ එහෙම වෙනවා නම් අන්න ඒකටයි අප්‍රමාදය කියලා තේරුම් ගත්ත දවසට ඔබට එහෙම නොවෙන්නට අදාළ දිනේදී අදාළ මොහොතේදී කටයුතු කරන්නට හිතට ගන්න හිතේවි. අනේම අපට මේක පාලි පිළිබඳ වචන ගන්නේ නැතුව ඔබ ළඟ සිදුවෙන සිදුවීමක් ඇසුරෙන් පැහැදිලි කරලා මේක නිවැරදි කරගන්නයි බුදුවරු ජීවිතය තුළට මේ මාර්ගයක් ගෙනත්දී කියන එක වෙනත් ආකාරයෙන් අපි පැහැදිලි කරමු. සූත්‍ර දේශනා ගන්න නැතුව. දැන් මට මේකට අර පෙළදහම ගන්න වෙනවා. ප්‍රමාදවාදී පෙරදහම සතරට අහුවෙන පෙරදහම අසීහින් කටයුතු කිරීම කියන කාරණාව සිදුවෙන ආකාරය කොහොමද අපි ඒක මේ පෙළවල් ඔස්සේ හොයාගන්නේ? පෙළවස්ස ඔස්සේ පැහැදිලි කරනකොට පෙන්නනවා ඕනෑම කෙනෙක්ට කරුණ තුනක් එකතු වීමෙන් ඇසවල කන තුළ නාසය තුළ දිව තුළ තින්නම් සංගති පස්සෝ කියලා වැස් සිදු වෙන බව මේක විග්‍රහ කිරීමේ මේ තුනේ එකතුව පස්සෙයි කියලා බාහිර කාරණයක් වශයෙන් තමයි අපි ඉගෙන ගන්න. තුනේ එකතුවට තබා තැබූ තමා තැබූ දෙයක් එනවා. එන්නේකට අපි කාම විතරක හරි ව්‍යාපාද විතරක හරි හිංසා විතරක හරි කියමු. එයා සිතට ඇවිදින් බලවත් වෙලා එයා ආපුව මෙහෙවනවා. එතකොට ඒ ස්පර්ශ වුණ අතීතය තමයි අපි මේ විඳින්නේ. දැන් තියෙන එකක් වෙනවා කියලා කතා කළාට. ඒ සැප හෝ දුක් හෝ උපේක්ෂා වුණ වේදනාව අතීත එකක්. ඒ වේදනාව සම්බන්ධයෙන් ඔබට ප්‍රියනම් ඇලෙන්න අප්‍රියනම් ගැටෙන්න ඇබ්බැහියක් තියෙනවා. වේදනාව පච්චය ගන්නවා. එහෙම නිහඬව හිටියත් වචනට නොගියත් ඒ මොහොතේදී මෙහෙම ගත්තම ඒ වේදනාවට තණ්හා කිරීම උපදාන කිරීම බව තේම නම් වූ වරදක් සිදු වෙනවා. මෙන්න මේක මේ ඇසතුල තනතුල නාසයතුල දිවතුල කයතුල මේ තින්නම් සංගති පස් වලින් හැපැත්තට පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බව ඔබට අසහියෙන් කටිර කිරීම වශයෙන් දකින්න පුළුවන්ද? ඔබට ප්‍රමාද විහෙරණ වශයෙන් දකින්න පුළුවන්ද? හැමදාමත් ඔබ ජීවිතේ වර්තමානයේ ඔස්සේ ඉදිරියට ගෙන යනවා. නමුත් මේ එන කාරණෙත් එක්කලා ඔබ එළමින් ගැටෙමින් එහි වරද්දක් දකින්න නැතුව ඒකට අදාළ කරුණ සමග ගැටුම් ඇති කරගන්න එක, ඇලීම් ඇති කරන එක, පිළිගන්න එක, ප්‍රතික්ෂේප කරන එක, වාද විවාද කරන එක හරි කියලා දිනන්නම යන මානසිකත්වෙන් කටයුතු කරනවා. දැන් මොකද වෙන්නේ? මෙතන අවසන් කරන්න තියෙන දේ අනාගත ඵලයක් උපදින්න හේතු තැබීමක් සහ වර්තමානයේ විඳවීමක් සිද්ධ වෙනවා. කොහෙද සිදු වෙන්නේ? වර්තමාන මොහොතේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ වචනේ සිතේ පහළ වෙන අරමුණ තුල ලෝභ වශයෙන් ගැනීම, ද්වේෂ වශයෙන් ගැනීම, මෝහ වශයෙන් ගැනීම අරමුණ. මෙන්න මේ ක්‍රියාකලාපයේ දරුවෙක් වැඩි වේට පත් වෙන්න පත් වෙන්න පෘථග්ජන මට්ටමේදී ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාට ආචි වුණත් මෙන්න මේ වැඩේ කරනවා. වර්තමානයේ මධ්‍යස්ථානයක්, අතීතයෙන් එනවා අතීතයට අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන අනාගතයක් හදනවා. අතීතයේ ඉස්සර ජීවිතය නෙමෙයි, අනාගතයේ අසු ජීවිතය නෙමෙයි, මේ මොහොතෙන් පෙර කොටස අතීතය. මේ මොහොතට පසු කොටස අනාගතය. එන්න මෙහෙම අපි මේ කතා කරන ක්‍රියා කරන සියලු ක්‍රියාකාරකම් වල යටින් අනාගත සවරක් අදන්න හේතු ඉතුරු වෙනවා නම් ඒ පවස්සේ වේවා, පිනොස්සේ වේවා, ලෞකික ධානොස්සේ වේවා, එයයි තථාගතයන් වහන්සේලා ප්‍රමාදේ වශයෙන් දකින්නේ. මා ප්‍රමාද මනියුන් ජන්ත, ආන්න දැන් හරි. මේ ප්‍රමාවේ නැවත යෙදෙන්න තේපා. දැන් මේකට එකතු වෙන එක මොකක් නිසාද මේ සිදු වෙන්නේ? ඒක වැරද්දක් සිදු වෙන පේන්නේ, දුකක් සිදු වෙන බව පේන්නේ, පස්සේ නැවත හිතට එන බව තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස් මනස විකෘති වෙලා ජීවිතේ නිහා පැත්තට මීට වඩා එහා සතුන්ට උරුම පැත්තට යන්නට, මිනිස්සෙින් උරුම නැති වැඩ කරන්න ගියාම සතුන්ට උරුම පැත්තට යන්නට පාරක් කැපෙන බව. පමාද අනුයුන් ජම්ති, පමාවේ නැවත යෙදීම තුළ සිදුවෙන බව තේරෙනවා. මා පමාද අනුයුන් ජම්ති, අන්න දැන් එහෙනම් ඒ වැඩේ කරන්නට එපා කියන එක කියන්න තමයි මේ පමාවෙන් දෙපයි කියලා කියන්නේ. එතකොට දැන් ඒකට තව වචනයක් දීලා තිබෙනවා, සිහියෙන් කටයුතු කිරීම. මේ උපමාව නැමැති ගමන් මගේදී සිහියෙන් කටයුතු කිරීම විශේෂ මාර්ගෝපකරණයක්, උපදේශකයක්, උපදේශකවරයෙක් නේද? එවිට ඕන කෙනෙකුට මේ පමා වෙන මොහොතම පමා නොවෙන්න මොකද මං කරන්න ඕන කියන කාරණාව ඔබේ ජීවිතයේ ඔබට කියලා දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පෙළදහම් තුළ පෙන්නලා තිබෙනවා. එළඹ සිටි සිහි ඇති වඩන පුද්ගල තෙමේ, භාවනා කරන පුද්ගල තෙමේ කියන වචනේ ඒ ඒක සිහි වඩන පුද්ගල තෙමේ මහත් නිවන් සොයට පැමිණෙන්නේ. දැන් අන්න සිහිය නැත්නම් එළඹ සිටි සිහිය මොකද්ද වෙන්න ඕන? මේ සිහිය කියන කාරණාව තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. පොත් වලින් ගන්න නැතුව මෙන්න මේ සිහි නැතිකම නිසා සිහියෙන් ඉන්නවා කියන්නේ මේක. ඊට පස්සේ සූත්‍ර ගලප ගන්න දෙතෙන්ද කියන්නේ. එතකොට දැන් පෘථග්ජනයා සතු මේ මොහොතට මේ එන අරමුණට එකතු වීම, කාම විතර්කයට හෝ ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට එකතු වීම, මමත්වෙන් ගැනීම, ප්‍රතික්‍රියා දක්වීම සිහි නැතිකමේ ලක්ෂණයයි. ඉවරද නැහැ. ආයෙ එන්නට හේතු ඉතරින් තබනවා. අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තබනවා. මෙන්න මේ අතීතයෙන්ගෙන වර්තමානයේ විඳ අනාගතයට තබන මේ රවුම් ක්‍රියාවලිය. පට්ටක දුක්ඛය කියලාම කතා කරනවා පාළි. ප්‍රමාදයයි. ඒකට අහු වෙන්න එකට තමයි සීනෑ කියලා කියන්නේ. දැන් සිහිය වුණ එකට අහු නොවෙන්නනේ. දැන් ඔබ සමාධියක් හදාන එකට එන්න නොදී හිටපම දැන් සිහියෙන් ඉන්නවා කියලා ඔබ කියන්නේ. එවැනි බොහෝ දෙනා මේක පැහැදිලි කරන තව කාරණයක් තියෙනවා. මේ මොහොතේදී අතීතයේ වර්තමානයේට ඇවිදින් නිමා විය යුතුයි. වර්තමානයේ හරහා අනාගතයක් නොතබා නිමා විය යුතුයි. අතීතය කියලා කතා කරන්න આવ සැඟවුණ කොටසට පහර දෙන්න යන්න බෑ අපට. එතන තියෙන තැනක් නෑ. ඒ නිසා එන්නත් ඕනේ. එන්නත් ඕන තවහරයක් රැවට එන්නත් බෑ. එහෙම කරන්න මොකද්ද මෙතෙන්ද ගන්න පුළුවන් සිහිය? තව වසනයක් මම ඔබට එකතු කරලා දෙනවා. ඔබ නිකම්ම ඔය පොතේ පතේ හෝ නැත්නම් ඔබ ඉගෙන ගත්ත සිහිය කියලා ගන්න නැතුව එකට දීලා තියෙන අර්ථයත් එක්කලා ගන්න. ඒ දීලා තියෙන අර්ථවල පෙන්නවා යමෙක් අකුසලයෙන් වෙන් කිරීමට සමත් වෙනවා මේ සතිය කියලා. යමෙක් මේ මොහොතේ අකුසලයේදීම වෙන් කිරීමට ඒ පාලනය කිරීමට මේ සතිය සමත් වෙනවායි කියලා. ඊළඟට පැහැදිලි කරවා දරනවා අනුපස්සී විහෙරති. එක සැරයක් නෙමෙයි. නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් බලමින් වාසය කරන්න කියලා තියෙනවා. මොනවද කියලා ගත්තහම තිබෙනවා. uppannam kama vitakkam uppannam vyapara vitakkam uppannam ahimsa vitakkam. ඔබ කියලා කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් ජීවත් වෙတဲ့ පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව ඒ මොහොතේ මේ එන හැඟීමට වහල් වී කය වචන මෙහෙවන රූගඩයක් බව තේරුම් ගන්න. ඒ වචන තේරෙන්නේ නැත්නම් ලෝභයෙන් කටයුතු කරන කෙනෙක්. ඒකට ලෝභයේ රූකඩය. ද්වේෂයෙන් කටයුතු කරන කෙනෙක්. ද්වේෂයේ රූකඩය. අවිදරාගෙන කෙනෙකුට රිදවන්න යන කෙනෙක්. එතකොට හිංසාවේ රූකඩය. කොහෙද වෙලා දේවා ආවේ? සිතට එනවා කියනවා. තරහ එනවා කියලා කියනවා. එහෙනම් එන්න තබා තිබුණ නිසා උපදිනවා. දැන් මේ උපදින්න එපා කියලාත් නැහැනේ. uppannam kama vitakkam. uppannam vyapara vitakkam. උපන්න අවිහිංසාවිතක්. නමුත් මේ එකත් උපදිච්ච එකට එකතු වෙලා වර්තමානයේ ඉඳලා අනාගතයටත් තිය හදන එක තමයි ප්‍රමාදේ නැත්තම් සිහි නැතිකම නැත්තම් මිනිසුන් කරමින් ඉන්න දේ සසර හදන එක. සසර හදනවා. මේ මොහොතේ රැවටීම තුළ අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ගත කරමින් සසර හදනවා. ඒ නිසා මම දකින්නවා මම මගේ ආත්ම කොට ගැනීමෙන් මඤ්ඤමානෝ කෝබික්කෝ බද්දෝමාරස්ස කියන පදේ යටතේදී පව මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසර හදයි අපායට. පිනහදවනත් පෘථග්ජන භාවයේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් පින හදයි කාමගාමි භවගාමි සුගතිත්වයට. ධානයේ සංසුන්නනත් ලෞක ධානයේ එකට එකතු වීමෙන් ඒක මම වී සතර ගමන හදයි රූපී බව අපතලවට. මෙන්න මේ සසර ගමන තුන් බවයටම හදන්නේ ප්‍රමාදයේ කියලා ඔබ ඉගෙන ගන්නවාද? එහෙම ඉඳ හිතෙන් ඉඳ දෙන්නේ නැහැ සමහර වෙලාවට. මොකද ඔබ පවනරකයි පින හොඳයි කියලා එකෙන් තේමාවකට ගත්ත ජීවිතයක් නෙවෙයි. දැන් මෙන්න මේ වර්තමාන මොහොත සසර හදන්න නැතුව සසර නිම කරන්න අතීතෙන් එන්නත් ඕන වර්තමානයේ ඔස්සේ අනාගතේ යනවා මෙතන නිමාව දකින්නත් ඕන. මෙන්න මේක කරවන්න පුළුවන් නම් ඒ සිහින වෙන්න බැරිද? මොකද ඇහි කනේ නාසයේ දිවේ කායේ තින්නම් සංගති පස්සෝ පස්සපත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන උපාදාන පත්‍යා භව ප්‍රමාදේ නම් අරියෙන් කටයුතු කිරීම නම් ඒක නොවන එක නේද සිහිය වෙන්න ඕන. ඔබ මේකට එකතු වෙලා ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන වෛර කරන පුරුදු වේවා අනන්ත සංසාරේ බලවත් කරලා. මොනවද බලවත් කළේ? බොජ්ජංග නෙමේ කාමාංග. අසුරු ගසන සැනකින් ඔබ දෙතෙන් එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වනවා. මේ ඔබව මේ සසරට ඇද දමන මේ බලවත් පුද්ගලයා ඔබ දෙතෙන් එලවා දැමීමට තමයි ඔබට බුදුරජාණන් වහන්සේ ඔහුට ඉඩ නොදී සියත් පුරුදු කරන්න කියලා වදාරන්නේ. එකතු වීම ප්‍රමාදේ නම් එකතු නොවීම සිහිය වෙන්න බැරිද එතකොට? පෙරදහම එකතු වෙන හැටි පෙන්වලා තිබෙනවා. පිට මට වැටහෙන දෙයක් තමයි. අවදිවුත් පටන් තැන් පටන් ඉඳට යනතුරු මිනිසා කරන කියන වැඩවලදී ඔහු පාලනය 100%ක්ම නෙමෙයි. ඊට එහෙම නැතුව නිදහසේ පාලනය වෙන අවස්ථා තිබෙනවා. නමුත් මේ හැඟීම් බරව පාලනය කිරීමේදී මෙන්න මේ කාම විතර්කේ හෝ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ ඔබ මෙහෙවන්නා බවට පත් වෙලා අහුට ඉඩ දීලා ඔබ ඉන්නේ. සීන. දැන් එයාට මෙහෙවන්ට නොදෙන්න එයා මෙතනින් ඉවත් කරන්න තියෙන බලය තමයි බුදුන් වහන්සේ සිහිය තුළට වාර දෙන්නේ. සීන් කටයුතු කිරීමයි කියන ලා ප්‍රමාදය. එතකොට නම් ලෝභයට දේශයට මොහයට එකතු නොවි අවසන් කරන්න දරන උත්සාහය සිහිය ප්‍රතිඵලයක් වෙන්න බැරිද? අරක ප්‍රමාදේ නම් මේකට අප්‍රමාදේ කියව වෙන්න වදා කියලා වදාලා වෙන්න බැරිද? මේ සිද්ධිය ගැඹුරින් හොයලා බැලුවොත් අතීතේ එනවා. නමුත් වර්තමානයේ ඒ පදනම් කොටගෙන එකතු වෙලා අනාගතයට තියන්නේ නැතුව අවසන් වෙනවා. මොකද්ද මේකේ වෙනලා තිබෙන්නේ? අපමත්තෝහි ජායන්තෝ පප්පෝති පව අන අප්‍රමාහේ වඩන්නා. මේ විපුල නම් මෝසුකේ නැත්තන් නිවිමාංසුවේ ලබා ගන්නවයි කියලා අපි මොකද කරන්න ඕන? මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේදී එකට එකතු වීමෙන් තමයි මේ සතර හැදෙන්නේ. ඒක තමයි ප්‍රමාදය. මෙතන තියෙන මේ ක්‍රියාකාරමේ තිරගත අතීතයෙන් එමක් වර්තමාණයට එකතු වීමක් අනාගතයට තැබීමක් කියන මේ ප්‍රියාදාමය අරමුණතල සිදුවෙන ආකාරය තථාගතයන් වහන්සේ තින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන එක ජීවිතය තුළ බලන්නේ නැතෝ ඒ අරමුණ තුළ කාම විකර්තේ ව්‍යාපාද විතර්කේ විහිංසාව විතර්කේ තුන බලන්න පුරුදු වෙන්න. නමුත් ඊළඟ පෙළේ තියෙන්නේ මොකද්ද? අපරිහාණ ධම්මංච පටිසෝත ගාමිත්තේ අමඤ්ඤමානේ අනුපාදීය මානෙ. ඒ වචන වලින් කියන්නේ සිහිය වෙන්න බැරිද? සිහියෙන් කරන්න ඕන දේ. මේ ආපු දෙයට එකතු වෙලා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ගහබැන ගන්න යන කෙනෙකුට ආපු දෙයට එකතු නොවුනොත් ඒ සිතේ ඉරණම මොකද්ද? ඔබ හිතනවාද සිතට ඉන්න පුළුවන් කියලා? නෑ. ලහු පරිවත්තන් යටතේ ආවා වැඩි කරත් නැසෙනවා නොකලත් නැසෙනවා. වැඩි කරලා නැසුනොත් අනාගත ඵලයක් උපදින්න ඉතුරු වෙලා නැසනවා. වැඩි නොකළොත් ඒත් නැසෙනවා. හැබැයි අනාගතය ඉවර වෙලා නැතෙන්නේ. වර්තමාන ඵලයේ සහ වර්තමාන හේතු නොතබා මේ උපදින්නාව කාමිතර්කේ ව්‍යාපාදිතර්කේ විහිංසාවිතර්කේට එකතු නොවීමෙන් එය දුර්වල කරන එක අවසන් කරන එක සිහි වැඩක් නේද? අන්න අවදි වූ තැපටන් නින්දට යනතුරු තම තමන් ජීවත් වෙන ශේත්‍රයේ එක එක කෙනාට වෙනස් ආකාරයේ පෙත්‍රි දවිතර්කය අඩි වැඩි වශයෙන් උපදිනවා. නමුත් මෙහෙම මෙතනින් මේක කැඩෙනවා කියන අවබෝධයක් නැති පුද්ගලයාටින් ශික්ෂාපද සමාදන් වෙමින් දල් දෙමින් තවත් ඇදුමක් මාරු කරගනිමින් තව විවිධ දේවල් කරමින් මේ තුන ඔස්සේ යනවා. මේ තුන දිහා අවධානය යොමුනේ නැහැ. මා දකින්නේ මෙහෙමයි. මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තෙරුවන් සරණ ගිය පුද්ගලයාට මේ ලෝකේ තමන්ට පැවරී පවතිනා වූ මොනම යහපත් කටයුත්තකටවත් සමුදෙන්ට අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ ධර්ම දූත ව්‍යාපාරයෙන් සමුදුන්නේ නැහැ. ශ්‍රාවකයොත් එහෙමයි. උපාසක පිරිත් දාන ආදී කටයුතු සමුදුන්නේ නැහැ. අනෝගේ තම තමන්ට මේ ලෝකේ යම් වගකීමක් පැවරී තිබෙනවාද? වගකීම අතහැර නිහඬව සිටීම කියන එක මේකෙන් කියවෙන්නේ නැහැ. ඒ වගකීම් වලදීම තමයි චිත්තාභ්‍යන්තරයේ තිබී ත්‍රිවිධ විතරකේ ඉන්නේ. ත්‍රිවිධ විතරකේ ඉන්න අදාළ ශේස්ත්‍ර වලට මුහුණ දෙන්න වෙනවා. තම තමන්ට අදාළ. එහෙදී එන්නේ හැම විටම තමා තැබූ අතීතයක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක දැන් එන විට ඇත්තක් නෙමෙයි මරණ මියගිය සිද්ධියක් සිතට එන එකක් විතරයි. නමුත් ඒක හේම සිතුවිල්ලක් වශයෙන් දකින්න බැරි දේ පරණ සිද්ධ වුණ සිද්ධිය වශයෙන්ම දිකට ප්‍රේදනාවට පත් වෙලා ඒකට එකතු වෙනවා. හොඳයි ඔබට මේ එන පුද්ගලයා නැත්නම් හිත ඇතුලෙන් එන විතර්කේ පැරණි හදාගත්ත මෝඩකමක් නිසා එන එකක්. දැන් මේකට එකතු වුණොත් ආයෙත් ඉස්සරහට තබන සතර හදන එකයි වෙන්නේ. සසර කඩන්න නම් අතීතයෙන් අරන් වර්තමානයේ ඉඳ අනාගතයට තබා හරියන්නේ නැති බව. පවස්සේ හෝ පිනෝස්සේ හෝ ධානෝස්සේ උපාදානයි කියන්නේ ඒ බවත්. ඒ අනාගතයට තැබීම. අතීතයෙන් එන්න ඕන බවත් වර්තමානයේට මුලා නොවෙන්න සිහියක් තුළින් මේ අය පන්නා දැමීමෙන් තෙවිද විතර්කය. උන් දුර්වල වෙන බවත් ඔබට වැටහෙනවා නම් අනුබේ ජීවිතයේ යහපත් වගකීම් සමග ගත වී යනවා ගෙවි යනවා. ඒ අතරේ ඔබ අන්නයට නොදෙන ආකාරයෙන් මේ ත්‍රිවිධ විතර්කය තමා පාලනය කරයිද කියලා හිතට එන වෙලාවට එකතු නොවී ආතහරින්ට අවධානයෙන් ඉන්නවා. ඒ අවධානය නේද මේ සිහිය කියන්නේ. එයාට හොරෙන් යන්න බෑ. ඒක විපාකය ඔය දැකලා තියෙනවා. දැන් එයාට හොරෙන් යන්න බෑ. එයා වරන් ඉන්නේ මේකට එකතු වෙන්න නෑ අවසන් කරවන්න. ආවේකට එකතු වෙයි තින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය ආවේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවණ ඇසේ කනේ නාසයේ දිවේ කයේ කාම විතරකේ ව්‍යාපාදතරකේ විහිංසා විතරකේ පමාව. මේ ටික නොකරන්නනේ සිහියෝනේ. මේ වේදනා තණ්හා උපාදාන භව නැත්නම් විහිංසා තණ්හා උපාදාන අවිද්‍යා සංකාර වෙන්න මේ ටික නොකරන්න මොහොතක් මොහොතක් පාසා සතිමත් වෙමින් මේවට එකතු නොවීම අප්‍රමාදයයි සතියයි. එතකොට එකතු නොවීමෙන් වැඩිම වෙනවට සේවීම ආරම්භ වෙනවා. එසියුම් ගැඹුරු ධර්මතාවයේ ඔබ තුල ඔබ නිරීක්ෂණය කරගන්න ඕන. මේ ලබා දී තිබෙන සසර ලබා දී තිබෙන්නේ කාම ව්‍යාපාද විතරක විහිංසා විතරක එකතු කරමින් සතර හදලා තවදුරටත් යන ගමනක් යන්නද? ඒකේ ඕනෑ රටක් තුළ ජාතියක් තුළ ආගමක් තුළ හොඳ දේවල් කිරමු ආවෙන් හෝ නරක දේවල් වලින් නු ආයෙන් කරන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ මෙතන මේ සිහිය කියන අතරමැදි ආයතෙන්ට ගත්තොත් එයා අතීතයට එකතු වෙනවට කැමති නෑ. ඒවා මේ ආයතය. වර්තමානයේ ඔස්සේ අනාගතයක් හදනවට කැමති නෑ. මේ මොහොත මෙන්න මේ අතීතයේ ඇවිදින් මේ යන අනාගතයට නොතබන මේ පුරුද්ද වඩන මධ්‍යස්ථානයයි. ඒ පුරුද්ද වඩනවාට කියනවා තිලකුණු වඩනවා කියලා. එතකොට අන්න මේ නෝපමාව ආරම්භ වෙන්නේ සෝවාන් සිර රහත් දක්වායි ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට මේ කියන සිහින් කටයුතු වීම නම් මොනෝපමාව නැහැ. මොකද මේක මේ පුද්ගලයා තුළ දකින්න බෑ ස්කන්ධයන් තුළ දකින්න වෙනවා පෙළදහමක් වශයෙන්. අනතුරු එතෙන්ට එකතු නොවෙන්න දිනු කරන්නා වූ විරිය සබ්බා බල විරි බල සති බල සමාධි බල විරි කියලා කියන්නේ. මන්දයත් මේකට එකතු වීම මහා බලවත් වීර්යකින් කරපු කාමාංග බලවත් කිරීමක්. එකතු වෙන එක. දැන් එකතු නොවීම කුංචි තැනකින් පටන් ගන්න බලවත් කරන්න වෙනවා. අර එකතු වෙන එක බලවත් වගේම මේක එකතු නොවන එක බලවත් වෙනකොටත් එන්න ඉඩ නැහැ. කුමක්ද එතකොට වෙන්න ඕන සිහියේදී? සිහිය නැති වෙලාවේ අතීතෙන් ආව වර්තමානයේ රවට්ට අනාගතයට තැබුවා. සතර හදන්නමයි පුළුවන්. පෘථග්ජන පුද්ගලයාට පවෙන් පෙනෙන ධානයෙන් සතර හදන්න පුළුවන්. සතර හදන්න දන්නවා. තථාගතයන් වහන්සේ මේ මොහොත සතර හදන එක වෙනකොට සතර අවස ගමන අවසන් කරන පීවර මොහොතක් පාසා තබන්නට මේකට එකතු නොවීමෙන් එකතු වීමෙන් මඤ්ඤමානෝ කෝ බික්කෝ කියන කේ තේර මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ අනාගතයක් ලැබේ. එකතු නොවීම අමඤ්ඤමානෝ උත්පාදනතෝ පස්සාව නමුත් එකතු වෙන්නේ නැත්නම් වේදනා තණ්හා නැත්නම් නිරෝධ වෙන්න ඕන. නැවත නැවතත් අවදි උතෙන් පටන් නින්දට යනතුරු ඉරියව් හතරේ සහ පස් දොරේ. මෙන්න මේ ත්‍රිද විතර්කයට හසු නොවි ඒවා දුර්වල කරලා දාන්න තිබෙන්න ඕන දැක්ම නේද සිහිය කියන්නේ. මේක තේරුම් අරගෙන ඕනෑ පොතකින් සතිපට්ඨානෙ හොයාගන්න. ඔබ ළඟ වෙන්න ඕන කාරණාවේ ප්‍රමාද අප්‍රමාද කියන දේ ඔබ ළඟින් තේරුම් අරගෙන ඊට පස්සේ සතිපට්ඨානෙ හොයාගන්න. මේක තේරුම් ගත්තේ නැතුව මොන සතිපට්ඨාන වඩන්න ගියත් එතකොට මේ වැඩේ කරෙන්නේ නැහනේ. මේකයි වෙන්න ඕන. එතකොට ඒ කරුණ පිළිබඳ තථාගතයන් වහන්සේ ඉගැන්වීමම නේද මේ ත්‍රිපිටකයේ කියන ඉගැන්වීම කියලා කියන්නේ. පළමුව උන්වහන්සේ වැනි උත්තමෙක් මෙලවට එන්න පෙර මිනිසුන් සමාජය හුරු කරගත්ත පරිහාන ධම්මං ඕබික්කෝ දේසි සමහු වුන් මෙම හේතු හදාගැනීමෙන් සතරක් හදාන යනවා. සතරක් හදලා ඇවිදින්න යනවාම නිම කරන්න කාටවත් බෑ. නමුත් සතර නවත්තන්න ගත්තොත් එතනින් එහාට නෙමෙයි නෝ. මං හිතන්නේ පාළි විතරම් කලවම් කරේ නැතුව සූත්‍ර පාඩ ගොඩාක් වෙනම ගන්නේ නැතුව මම මේ කතා කළේ ඔබ ළඟ සිදුවෙන මේ මොහොතේ සිදුවෙන නොසන්සුන් කම් වලට කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක නම් වූ මේ නොසන්සුන් කම් වලට පාදක වෙන්නේ බාහිර සිද්ධි නෙමේ බාහිර සද්දෙන් උදව්වක් විතරයි. තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ බව. ඒ මෙතෙන් ඇවිදින් ඔබව පාලනය කරන බව. මෙයාගෙන් පාලනය ගිලිහි යන්නට ආයතුයි මෙයාට ඉන්න නොදී යුතුයි. එතකොට ඒකෙන් එනේවට කියන උපදි. උපදි අනිත්‍ය උත්තරණාත් වශයෙන් බැලිමින් මේ යනවා. කෙලස් නැතනවා. ධර්මයේ සරණ කියලා එකක් කියන්නේ නැතුව මෙන්න මේ එකතු නොවීමෙන් එකතු වීමෙන් සසරට යන භාෂා එක නොවීමෙන් ඔබ යන්නේ ධර්මයට බව. එතකොට ධර්මයේ සරණ ලැබෙන බව තේරුම් ගන්න පුළුවන් නම් මේ ග්‍රන්ථ පුරාම මේ ගාථා පුරාම පවතින්නේ මේක බව තේරුම් ගන්න පුළුවනි නම් ඔබට. දැන් බලන්න. මා පමාද මනුයොඤ්ඤේත. ප්‍රමාද වානු යෙදෙන්ට එපා. මා කාමරති සන්තව අරමුණ දෙයක් පටගෙන ඒ සන්තවේ නැත්තා එහි යෙදීමෙන් ඉටු කර ගැනීමට යන්නත් එපා. එකතු නොවීමෙන් අපමත්වෙහි ජායන්තෝ. ඒක නැවත නැවතත් වඩන පුද්ගලයා මුදුන් වෙත යනවා. පප්පෝති විපලංසකම් හමු වෙනවා. ඔර විතර්ක තුනේ දෙවන සුහ වෙනුට විතර්ක නැත්තන තියෙනව වෙනස් සුවය. මේ තුන නැති වෙනකොට ලෝකෙ හැම වෙෙදී ඔබට තේරෙවි ඔබ ඉන්නේ නිවිලා කියලා. ඒක සංකත ධර්මයක් නෙවෙයි, ඒක විඥාන මට්ටමේ ධර්මයක් නෙවෙනුත් ඒක තිබෙන බව දැනේ. ධර්මශ්‍රෝණින් වෙන්න ඕන මේකයි. මොනවා වටපිටාවේ කතන්දර ಜಾති අතීත කතා මොනවා ඇහුවත් ඔබට මේ මොහොත සතර හදන හැටි සහ ඒ හදන් නැතුව ඉඳ කරන්න ඕන හැටි තේරෙන්නේ නැත්තක්කල් ඔබ පුණ්‍ය මාර්ගය ඔස්සේ හදාගත් ආගමක් තුළ සතර හදන්නේ කැරුණාම ඔබට ප්‍රමාදේ තමයි උරුම, අප්‍රමාදේ උරුම නැහැ. ඒ නිසා මේ සතිමත්කම කියන එක සම්බුදු සත්‍යනේ අති වැදගත්. ඒ මොහොතට සසර නොහදා අවසන් කරන්නයි සතිය ඕනේ. දීකට කියනවා උපන්නං කාමිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් තුනම යටතේ නාදිවාසයේදී පජහත විනෝදේති ව්‍යාන්ති කරෝති අනභවං ගමේති. අන්න ඒ තමයි සිහියෙන් කරන්න ඕන දේ. මේ සූත්‍ර දේශනාවල සකල ක්ලේශයන් ප්‍රහීණ කරමින් රහත් බවට පත්වලා ප්‍රහීණ කිරීම කියන එක විදිහ වෙන්නේ මෙන්න මේ එකතු නොවීමෙන්. වෙන මේකෙ මොකුත් නැහැ. පැමිණෙන්නේ ධර්මයට, ඊට පස්සේ ධර්මයේ සර්වකල ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පුරුදු කළ යුතු දෙයක්. වඩනවා කියන්නේ අන්නේ. පරණ මේ කුණුගලට එකතු වෙලා අවුල් කරගන්න නැති වෙන්නේ යාගේ බලය හීන කරන්ද ඉස්සරහට යනවා. අදාළ කරුණු තේරුම් ගන්න පුළුවන් නම් ඉහාත්ම වශයෙන් ඔබ සුඛී යහපත් කටයුතු සමග මේ සතිය පාවිච්චි කර කෙනෙක් බවට පත් වෙනවා මේන් ගැලවෙන්න. ඔබ එවිට බුදුන් වෙත යන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුන් වෙත යන මග ඉහාත්මාසයෙන්ම දෙපයින්ම ප්‍රඥාවෙන් මේ බුදුන් වෙත යන මග හෙලි කරගන්නට මම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනා වේ වායි කියන සුභාශිංසනේ කරමින් මම ධර්මානුශාසනාව මෙලෙස අවසන් කරනු ලබනවා. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව. හැම දිනාටම තෙරුවන් සරණයි.